වෑන් රථය පරීක්ෂා කර බැලීමේදී එම වෑන් රථය තුල තිබී පුළුස්සන ලද මෘත ශරීරයක් සොයාගෙන තිබෙනවා. ඒ වගේම එම වෑන් රථයේ එම අවස්ථාවේදී සිටි සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. එම සැකකරුවන් එම පුද්ගලයාව ඊයේ දින සවස පිළියන්දල පොලිස් සතමේ මඩපාත ප්‍රදේශයේදී ඝාතනය කර අනතුරුව පුළුස්සා මෙලෙස මෘත ශරීරය බැහැර කිරීමට රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම එම එක්සැකකරුවෙකු මිය ගිය තැනැත්තාගේ ඥාතිවරයෙකු බවටද ඔවුන් අතර කලක් තිස්සේ තිබූ අමනාපයක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවටද මේ වන විට අනාවරණය වී තිබෙනවා.